ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි, අදත් මේ පින්වතුන් ශ්‍රීත් පරිදි සන්ධ්‍යායාමයේ සිදු කරන වන්දනාමේ වැඩසටහනට භාවනාමේ වැඩසටහනට සහභාගී වෙච්ච අවස්ථාව. ඉතින් ඊට සමගාමීව කෙරෙන කෙටි අනුශාසනාවට හුඟන් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා බ්‍රාහ්මණෙක්, ජටා කියන බ්‍රාහ්මණයා, බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඒ ප්‍රශ්නය? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෞතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටං කියලා. ගෞතමයන් වහන්සේ, අභ්‍යන්තරයේත් ගැටලු තියෙනවා, බාහිරත් ගැටලු තියෙනවා, මේ ඇතුළත හා පිටත ගැටලු විසඳ ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඔබත් දන්න, ඔබේ ජීවිතේ හුඟක් ගැටලු තියෙන පුළුවන්. ඇතැම් විට දෝ දරුවන්ගේ ගැටලු තියෙන පුළුවන්, ලෙඩ දුක් තියෙන පුළුවන්, අසල්වැසියනුත් එක්ක සම්බන්ධතාවල ගැටලු තියෙන පුළුවන්, නොඑකාකාරී ගැටලු අපේ ජීවිතවල තියෙනට පුළුවන්. ඉතින් මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි, සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපේ නිපකෝ බික්කෝ සෝ ඉමන් විජඨේ ජටං කියලා. සීලේ පිහිටියා වූ නුවණැති තැනැත්තා සමත භාවනා විපස්සනා භාවනා වැඩිමෙනොයි මේ ගැටලුවෙන් නිදහස් වන්නට තියෙන්නේ කියන කාරණය. වෙනත් විදියකින් කියනවා නම්, අපේ හිතට යම් තාක් ගැටලු එළඹෙනවා නම් ඒ ගැටලු වලින් නිදහස් වීමේ කෙටි මාර්ගය විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවටපත් වීම. මේ මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු කරලන්නටයි. භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා, යම් තාක් ලෝකයේ ගැටලු එළඹෙනවා නම්, කායික ගැටලුවක්, මානසික ගැටලුවක් කිසියම් කෙනෙකුට ජීවිතේ එළඹෙනවා නම් ඒ එළඹෙන්නේ අනුවන තැනැත්තා වෙතයි කියලා. නොනැති තැනැත්තා වෙත ගැටලුවක් එළඹෙන්නේ නැහැ කියලා. මෙන්න මේ ප්‍රතිපදාව පිළිපදින්න කලින් අපි ඊටාම පැහැදිලිව දැනගන්නට ඕන දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. අපට දුකක් හටගන්නව නම් ඇයි ඒ දුක හටගන්නේ? ඒ දුකෙන් නිදහස් වන නම් මොකක්ද එකෙන් කරන්න ඕනේ කියන කාරණය. ඊටාම කෙටියෙන් කියනවා නම්, පිනතුන් බලන්න, ඔබට ජීවිතේ යම් තාක් දේවල් මතක් වෙනවා නම් ඒ මතක් වෙන්නේ හැම වෙලාවෙම රූපයකුත් එක්ක. ඕනෑම දෙයක් බලන්න, ඔබ කුඩා කාලේ ඔබට මතකේ තියෙන මොහොතේ ඉඳන් මේ මොහොත දක්වාත් අනාගතේ යම් තාක් ඔබ මතක් කරනවා නම් ඒ මතක් කරන හැම දෙයක්මත් ඔබ මතක් කරන්නේ රූපයකුත් එක්ක. ඔබේ දරුව කියලා ගත්තත්, ගෙදර කියලා ගත්තත්, ඉඩම කියලා ගත්තත්, රැකියාව කියලා ගත්තත්, වැඩි නැත්නම් ලුණු කියලා ගත්තොත් බලන්න, ලුණු කිව්වත් ඔබට මතක් වෙන්නේ ලුණු කැටනේ නේද? ඇත්තටම ලුණු කියන්නේ කැටද? ලුණු කියන්නේ ඇත්තටම මේ ලුණු රසය. එතකොට දැන් ශබ්දයක් ගන්න බලන්න, බෙර ශබ්දයක්, බෙරහඬක් බලන්න, බෙරේනේ මතක් වෙන්නේ නේ? ඇත්තටම බෙරහඬ කියන්නේ බෙරේද? නෑනේ ඇත්තටම. එතකොට අපට නිතරම යමක් මතක් වෙන්නේ රූපයකුත් එක්ක. රූපයකුත් එක්ක මතක් වෙනකොට අපි හිතන්නේ අපි ඒ හිතන දේ රූපය තුලයි තියෙන්නේ කියලා. ඔබේ දරුවෙක් ඔබ බලන්න, ඔබේ ළඟම ඥාතියෙක් බලන්න. ඔබේ ළඟම ඥාතියෙක් කිව්වම මේ ඥාතියගේ රූපය මතක් වෙන්නේ. ඇත්තට මේ ඥාතිය කියන්නේ රූපයද? නුවණින් කල්පනා කරලා බලන්න. ඒ ඔබගේ ළඟම ඥාතිය යම් දවසක මිය ගියා කියලා කියමු. මිය ගියා මේ ඒ ශරීරය ඔබ ගෙදර තියාගන්නවද? ඔබ ඇතැම් විට ඒ ඥාතිය ජීවත් වෙන කාලේ ඇතැම් විට ගිනි කූරකින්වත් පුච්චනවට අවස්ථාවක් දෙන්නේ නැහැ, කැමති නැහැ. හැබැයි ඥාතිය මැරුණාම ඔබේ සල්ලි වලින්ම ඒ ශරීරය ආදාහනය කරනවනේ. ඔබම වියදම් කරනවා, ලොකු ගාණක් වියදම් කරලා හොඳ තැනක ආදාහනය කරනවනේ. එතකොට ඇත්තටම ඔබේ ඥාතියකගේ රූපයද? බලන්න පින්නතුනේ, අපේ මුළු ජීවිත කාලයක්ම මේ රැවටිලා තියෙන මේ රූපයට. අපි බොහෝ විට හිතන්නේ අපි යමක් හිතනකොට මේ රූපය තියෙනවා, ඒ බාහිර රූපය තමයි හැබැයි අත්දැකීම කියලා. ඇත්තම පින්නතුනේ රූපයක් නැහැ කියලා කියන්නේ රූපයක් තියෙනවා. සතර මහා භූත රූප වල එකතුවක් තියෙනවා. හැබැයි ඒ රූපේ සම්බන්ධ අධ්‍යක්ීම කියන්නේ අපේ අතීත අධ්‍යක්ීමුත් එක්ක අපි එකතු කර ගන්නා වූ අපේම චිත්තචෛසික ටිකටයි ඒ අධ්‍යක්ීම කියලා කියන්නේ. දරුවා කියලා ගත්තත්, අම්මා කියලා ගත්තත්, රැකියාව කියලා ගත්තත්, ඒ කුමන දෙයක් ගත්තත් සෑමලෙස්සම ඒක අපි දැනගන්න අවස්ථාව තමයි අපේ ජීවිතය කියන්නේ. ඒ දැනගන්න අවස්ථාව කියන්නේ රූපය නෙවෙයි, ඒ රූපේ ඇසුරු කළ තියෙන චිත්ත කයිසික ටික. සිතා සිතවිලි කියන කාරණා ටික. ඒ විතරක් නෙවෙයි, අන්න ඒ අත්දැකීම අපි සිතින් ස්පර්ශ කරනකොට ඊට පාදක වෙච්ච රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ අද දවසේ ඇතැම්මිට ගෙදරදී කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඉන්නේ නැත්තේ. ඔබට ඔබේ රූපය මතක් වෙනකොට ඒ කණ්ණාඩියේ තියෙන රූපය මතක් වෙනවා. ඒ කණ්ණාඩියේ තියෙන රූපය මතක් වෙනකොට ඇත්තටම කණ්ණාඩිය ඔබේ රූපය තියෙනවද? පොඩ්ඩක්වත් ඉතුරු නැතුව ඒ කණ්ණාඩි රූපේ නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපට අපේ රූපය මතක් වෙනකොටම අපට ඒ මතක් වෙන්නේ අපි ඒ කණ්ණාඩියෙන් දැකපු රූපය මතක් වෙන්නේ. මෙන්න මේ අත්දැකීම තමයි පිනුතන අපේ සමස්ත ජීවිතෙම කියලා කියන්නේ. අපි දරුව කියලා ගත්තත්, ගෙදර කියලා ගත්තත්, අම්මා තාත්තා කියලා ගත්තත්, රැකියාව කියලා ගත්තත්, අපේ මහා ගෙදර කියලා ගත්තත්, ඉඩම කියලා ගත්තත්, ඒ විතරක් නෙවෙයි අපේ රූපය කියලා ගත්තත්, යම් කිසි කෙනෙක්ගේ කටහඬ කියලා ගත්තත්, ඒ හැම දෙයක්ම අපි තේරුම් ගන්නේ අපේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි දුක් විඳිනවද, දුකෙන් නිදහස් වෙනවද කියන එකේ සංදිස්ථානය, මන්සන්දිය, ටර්නින් පොයින්ට් එක මෙන්න මෙතන තියෙනවා. අපි මෙන්න මේ අවිද්‍යාවෙන් හිටියොත් යමක් සිහි කරනකොට මේ මොහොතේ දකින්න රූපේ Taman තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒකෙන් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අවිද්‍යාවෙන් ඇස දල්නවා බලනවත් එක්කම අපි කැමති වුණත් නොවුණත් පටිසම්පාද අංග 12 ගමන් කළ තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං වම ගිහිල්ලා භව පත්‍ය ආජාති, ජාති පත්‍ය ජරා මරණං කියන මේ සංසාර චක්‍රයේ මේ සංසාරී සර්කල් එකේ ඇතුළේ අපි ඉන්නේ. මේ ඇතුළේ ඉඳගෙන අපිට පින්කම් කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්, මෛත්‍රී භානා කරන්න පුළුවන්, ඒ වගේම කෙලෙස් යම්කිසි මට්ටමකට යටපත් කරන්න පුළුවන්. හැබැයි මේ සංසාර චක්‍රයේම ජරා මරණ ස්පර්ශ කරමින් තමයි අපි ඒ සියල්ලක්ම කරන්නේ. එතකොට යම්කිසි වෙලාවක අපි ඇසෙන් රූපයක් දකිනකොටම අපි දක්සනවා තින් මේ දකින රූපය මන් තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් සහ ඒ මනෝවිඥාණයෙන් මම මේක තේරුම් ගන්නකොට ඒ රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන්නේ. අර කණ්ණාඩියේ නිරුද්ධ වෙච්ච රූපය අපි නුවණින් තේරුම් ගන්නවා වගේ මේ මොහොතේ ඇසෙන් දකින රූපය, මේ මොහොතේ කනින් අහන ශබ්දය අපි තේරුම් ගන්නකොට ඊට අදාළ රූපස්කන්ධය නිරුද්ධ වෙලා කියලා තියෙන දැක්කොත් අපේ උඩුගම් බලා යනවා. සංසාර චක්‍රයේ රවුමට අහු වෙන්නේ නැහැ. ඒකට විරුද්ධව අපි ගමන් කරනවා. අවිජ්ජායත්වේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමින් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ නිරෝධා ශෝක පරිදේව නිරුද්ධාන්ති කියන මට්ටමට යනවා. මෙන්න මේ දර්ශනය තියාගෙන තමයි අපි මේ ත්‍රිවිධ ශික්ෂා වඩන්නේ. එතකොට සීලය රකින්නකොට සාමාන්‍ය ලෝකයේ සම්මුති සත්‍යඳගෙන පින්කම් කරගෙන පංචශීලය රකින්නකොට අපට සුගතිගාමී වෙන්න පුළුවන්. දෛනික ජීවිතයේ කරදර අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වෙන්න බෑ සම්පූර්ණයෙන්. ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වන නම් මෙන්න මේ දර්ශනේ ඔළුවේ තියාගෙන තමයි අපි සීලය රකින්නට ඕන. අර දර්ශනයේ ප්‍රඥාව සාක්ෂාත් කිරීමේ අදහසින් තමයි මේ අපි කායික වාචික සංවරය තියෙන්නේ. එතකොට ඒ දර්ශනේ හිතේ තියාගෙන අපි සිල්වන්ත වෙන්නේ ඒ සීලය සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒ සීලය සීලෙන් සැහිමට පත් වෙන එකක් නෙවෙයි. ඒ සීලය අපි වඩන්නේ සමාධිය දිනු කරන්න උපකාරයක් වෙන්න. චිත්ත සමාධියට උපකාරයක් වන්නයි ඒ සීලය වඩන්නේ. ඒ වගේම චිත්ත සමාධිය ලබන්නේ නිකන් తాවකාලික සුවයකට නෙවෙයි. අනේ හිත සමාධිය වතුනාම හරි හොඳයි, හරි සැහැල්ලුයි, අහසේ පා වෙනවා වගේ ලස්සන රූප පේනවා, ආලෝක පේනවා කියලා මේක බලන්නේ අපි සමාධිය වඩන්නේ. අපි සමාධිය වඩන්නේ මොකද්ද? අපි මේ ප්‍රඥාව සුතමේ ඥානින් ලබාගෙනයි සමාධිය වඩන්නේ. ඒ සමාධියත් ප්‍රඥාවට ඉලක්ක කරගත්තු සමාධියක් වන්නට ඕන. අන්නේ නිසයි කියන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං පජානාති කියලා. හිත සමාධිමත් වූ නුවණැති තැනැත්තාගේ සසර බිය දක්නා කෙනාගේ කෙනාට යථා භූත ඥානේ අර ප්‍රත්‍යක්ෂයේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය වැටහෙනවා කියලා. එතකොට සීලය කියලා කියන්නේ මේ දර්ශනේ යුක්ත කායික වාචික සංවරය. සමාධිය කියලා කියන්නේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත එක්තැන් කිරීමෙන් ලබන සිතේ එකඟභාවය. හිතේ ඒකාග්‍රතාවය. ඒක සමාධිය කියලා කියනවා. අන්නේ හිත සමාධිමත් වෙච්ච මොහොතේම මෙයා බලන්නේ මොකද්ද? ඇස ආදී ඉන්ද්‍රිය, රූප ආදී අරමුණු, රූපස්කන්ධය ආදී ස්කන්ධ මේ හැම දෙයක්ම ඇති වෙලා නිරුද්ධ වෙනවා කියන එකයි ඔහු දකින්නේ. මෙන්න මෙහෙම දකින කෙනාට තමයි දුක් වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඥාතිවරයෙක් මිය ගියා කියලා අපි දුක් වෙන්නේ ඇත්තට මේ රූපය නිරුද්ධ වෙච්ච නිසා නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච රූපය තවමත් අපේ ලෝකයේ ඇති දෙයක් හැටියට තියෙනවා. අන්නේ නිසා තමයි අපි දුක් විඳින්නේ. අපි නිතරම හිතන් ඉන්නේ ඇසෙන් දැකපු ආදී රූප තාමත් ලෝකේ කොතන හරි තියෙයි කියලා. නමුත් ඒවා හේතු නිසා හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. හැම වෙලාවෙම අපි මේ ඉන්ද්‍රිය හයකින් හරියට කණ්ණාඩි හයක් ළඟට යනවා වගේ නිතරම අපි මේ රූපේ ඇසුරු කරමින් අරමුණු හයකින් ආයතන හයකින් අරමුණු හයක් ස්පර්ශ කරමින් මේ ඉන්නේ. ඒ අධ්‍යක්ීමේ ලක්ෂණය තමයි කිසිම දෙයක් අතීතෙන් වර්තමානයට එන්නෙත් නැහැ, වර්තමානෙන් අනාගතයට යන්නෙත් නැහැ. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධෙන් එතනම නිරුද්ධ වෙන සත්‍යයක් තියෙනවා. මෙන්න මේක මේ දර්ශනේ යුක්තවයි අපි මේ සීල සමාධි ප්‍රඥා වඩන්නේ. එනිසා තමයි නිතරම බුදුහාඳුරේ මේ දර්ශන සම්පත්‍ය අගය කළ තියෙන්නේ, සුතමේ ඥාන කියන එක අගය කළ තියෙන්නේ. එනිසාම භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨි පුරේ යවන් කියලා. සම්මාදිට්ඨිය මුල යන්නට ඕන. මේ දර්ශනේ ඔළුවේ තියාගෙන තමයි අපි සීල සමාධි ප්‍රඥා වඩන්නේ. ඔබ ගමනක් යන්නේ ගෙදරින් එළියට පිටත් වෙනකොට ඔබ ගෙදරින් පිටත් වෙන යන තැන මතක තියාගෙනනේ. අලුත් තැනක් නම් එතන ලිපිනේ දැනගෙන දන්නේ නැති කෙනෙක් දන කෙනකින් අහගෙන තමයි ඔබ ගෙදරින් පිට වෙන්නේ. ඔබ කවදාවත් ගෙදරින් පිට වෙනවද මම තැනකට යනවා මට යනකොට පාර හම්බෙයි කියලා යනවද එහෙම? කවදාවත් යන්නේ නැහැ එහෙමනේ. එහෙම යන ඇට කියන්නේ ඔළුව හැරුණාට යන අය කියලානේ. ඔළුව හැරුණා නම් හැරුණ පැත්තට යනවා. ඒ ඇයිද තමයි කියන්නේ. අපි එහෙම යන ගමනක් නෙවෙයි මේක. ධර්මය කියන්නේ හරියටම පොයින්ට් එකට දැනගෙන ගමනාන්තය ඩෙස්ටිනේෂන් එක දැනගෙන අපි ආරම්භ කරන ගමනක් මේක. අන්න ඒක බුදුහමරණ නිතර අගය කළා. ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි නො අඥානතෝ නො අපස්සතෝ කියලා. මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශ්‍රේ වීම දේශනා කරන්නේ කියලා. මොකක දැනුමද මොකද දැකීමද බුදුහමරණ දේශනා කළේ? මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරෝධය. එහෙනම් එහෙමත් නැත්නම් රෝපාදී ස්කන්ධ පංචකයේ සමුදය වේ දන්න කෙනාට දකින කෙනාට තමයි ආශ්‍රවයන්ගේ ශ්‍රේවීම දේශනා කරන්නයි කියලා දේශනා කළා. එනිසා මෙන්න මේක නිතරම අපේ හිතේ තියෙනට ඕන. හිතට රූපයක් මැවෙනකොටම මතක් වෙනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේ දකින්නේ දැන් ඇත්තටම තියෙන රූපය නෙවෙයි නිරුද්ධ වෙච්ච රූපය කියලා. දැන් මේ මෑණියන්ට දැන් ගෙදර මතක් වෙනවාද සමල්ලාට? මතක් වෙනකොට හිතෙන්නේ කලින් එනකොට තිමිච්ච ගෙදර කියලා නේද? එතකොට කලින් එනකොට තිමිච්ච ගෙදර කියලා හිතනවා නම් දැන් කියන්න පුළුවන් කම ලැබෙන්න ඕන ගෙදර ඉස්සරහා දැන් කොච්චර තෙමිලද? දැන් තියෙන ගේ නම් ඔබ මතක් කරන්නේ. නමුත් දැන් තියෙන ගේ නෙමෙයි මතක් කරන්නේ, අන්තිමට එනකොට දැකපු ගේ තමයි මතක් කරන්නේ අපි. අපි අපේ ඥාතියෙක් දකිනකොටම අපි කිව්වොත් දැන් අපි දන්නම කෙනෙක් දැන් පල්ලෙහා ඉඳන් එනවා කියලා. අපි එතකොට දැන් ඉන්න කෙනා දකින්න නෙවෙයි අපි අපේ ඇස දැල්වල අපි බලන්නේ. අපි බලන්නේ මොකද්ද? අපි අන්තිමටම දැකපු කෙනා දකින්න තමයි දැන් බලන්නේ. අන්නේ අන්තිමට දැකපු කෙනා දකිනකොට වෙනසක් නම් දැන් අපි කියමු ඔබ ළඟින් මාස්ටරේ කරපු කෙනෙක් දැන් කොණ්ඩේ කපලා මැදට එන්නේ කියලා. ඔබ අන්තිමට දකිනකොට කොණ්ඩේ හොඳට තිබ්බා. දැන් යා සම්පූර්ණයෙන්ම කොණ්ඩේ කපලා එන්නේ. ඔබ මොකද්ද වෙන්නේ? ඔබ පුදුම වෙනෝනේ කොණ්ඩේට මොකද්ද වුනේ කියලා අහනවනේ. ඇයි අහන්නේ? ඔබේ මතකයේ ඔබේ ජීවිතයේ තියෙන ඒ ආර අන්තිමටම ඔබේ අත්දැකීමත් එක්ක දැකපු කෙනා බලන්න ඔබ නිතර උත්සාහ කරන්න. මෙන්න මේක තමයි අපේ ලෝකය කියලා කියන්නේ. මේක තමයි ඇත්තටම අවිද්‍යාව කියලා කියන්නේ. අපි නිතරම අතීත අන්තයේ ඉනවා කියන්නේ මේක. ඒකට අතීතයේ එක් අන්තයක්, අනාගතයේ තවත් අන්තයක්, වර්තමානයේ මැදයි කියන්නේ මෙන්න මේ අවස්ථාවට ස්පර්ශන ලෝකේ මොකක්ද කියලා තේරුම් ගන්න එක. මෙන්න මේක තේරුම් ගත්තොත් මෙතනින් තමයි දුකෙන් නිදහස් වන්නට මාර්ගයේ. මෙන්න මේක තේරිච්ච කෙනා අප්‍රමාදීව මේ ධර්මයේ වීරිය වඩලා සතිමත් බව දිනු කරනවා. හැම මොහොතෙම සතියෙන් ඉන්න උත්සාහ කරනවා. මේ සතිමත් බව කොච්චර ප්‍රයෝජනවත්ද කිව්වොත් කොච්චර අඛණ්ඩව තියාගන්න ඕනද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? ලස්සන උපමාවක් කියනවා. ඒ උපමාව තමයි එක්තරා තැනැත්තෙක් කිසියම් වාදනයක තෙල් පුරවාගෙන යනවා. වාදනයේ පිරෙන්නම තෙල් දාගෙන යනවා. යන්නේ නිකං තැනකින් නෙවෙයි, ඊටාම අසංවර සීලී නැටුම් නටන පිරිසක් මැද්දෙන් තමයි යන්නේ. එතකොට මේ පිරිස මැදින් යනකොට මෙයා හරිය කල්පනා යනවනේ, එක තෙල් බිඳුවක්වත් වැටෙන්න බෑ. එක තෙල් බිඳුවක්වත් වැටෙන්න බැරි ඇයි? මෙයාගේ පිටපස්සෙන් වදකෙක් එනවා කඩුවකුත් අරන්. එක තෙල් බිඳුවක් හරි වැටුණොත් මොකද කරන්නේ? මෙයාගේ බෙල්ලට ගහන්න බලන් යන්නේ. එතකොට අන්නේ වගේ තමයි සතිමත් බව කියන එක හැම වෙලාවෙම සිහිය තියාගන්න ඕන. පොඩ්ඩක් හරි සිහිය මගේ හැරුණොත් අපි මායාවේ විශ්යට යන්නේ. මායාවට පුළුවන් අපිව පාලනය කරන්න. දුක් දෙන්න පුළුවන්. මොකද සිහිය කියලා කියන්නේ මෙන්න මේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය වල සිදුවන යථා තත්ත්වය ගැන ඊටාම සිහියෙන් හැම මොහොතක්ම අඛණ්ඩව අපි ගත කරන්නට ඕන. එතකොට ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් දැනුණත්, කයට පහසක් දැනුණත්, හිතට අරමුණක් ආවත් අපි දැනගන්න ඕනේ මේක දැනගන්නේ ස්කන්ධ පහකින් නෙවෙයි ස්කන්ධ හතරකින් කියලා. ස්කන්ධ පංචකයක් තියෙන විපාක මට්ටමේදී අපි ඒක තේරුම් ගන්න අවස්ථාව ස්කන්ධ හතරකින් ක්‍රියාත්මක වන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා. නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මේ අවස්ථාවලින් තියෙන. චිත්තචෛතසික අවස්ථාවක් තමයි අපි ජීවිතේ තේරුම් ගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගැනීමත් හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණය. මෙන්න මේක සාක්ෂාත් කරගන්න තමයි මේ අධ්‍යයම තුල සම්පූර්ණම ජීවත් වන්නට පසුබිම සකසා ගන්න තමයි අපි සිල්වන්ත වන්නේ, අපි හිත සමාධිමත් කරන්නේ, අපේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යත්ත නාමංච රූපංච අසේසං උපරොජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සාචිද තේජටං කියලා. යම් කිසි තැනක නාමයක් රූපයක් ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම්, නැත්නම් රූප සංඥාවක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා නම්, මෙන්න මෙතන තමයි දුකෙන් නිදහස් වීම කියලා. අර ඇසට දැකපු රූපය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා කියන අවබෝධය ඉන්නවා නම්, නැත්නම් ස්පර්ශ සමුදේ අවිද්‍යාවෙන් ඉන්න කෙනා ඒ අවිද්‍යාවෙන් මිදලා ස්පර්ශ නිරෝධයේ පැත්තට ගමන් කරන දක්ෂණෝතින් මේ මොහොතේ අපි යමක් තේරුම් ගන්න අවස්ථාව සම්පූර්ණම රූපය නිරුද්ධ වෙච්ච අවස්ථාවක් කියලා දැක්වතින් අන්නේ දකින කෙනාට තමයි මේ අභ්‍යන්තර සහ බාහිර කියන ගැටලුවේ නිදහස් වෙන්න පුළුවන් කියලා දේශනා කළා. මෙන්න මේ අවබෝධයෙන් ඉන්න කෙනා වයසට යන කෙනෙක් නෙවෙයි. කායික වයසට යනවා. ඔහුට ව්‍යාධි ධර්මය කියලා තියෙන නමුත් ව්‍යාධි දුක නැහැ. මහලු වීම කියන ධර්මතාවයේ තියෙනවා, ජරා ධම්මත් තියෙනවා, නමුත් ජරා දුක නැහැ. මරණ ධර්මයේ තියෙනවා, නමුත් මරණ දුක නැහැ. ඒ නිසා ජාති ජරා මරණ ව්‍යාධි ආදී මේ දුක් වලින් නිදහස් වන්නට නම් මෙන්න මේ ප්‍රඥාවට අපි අඛණ්ඩව මෙන්නට ඕන. අපේ ජීවිතය අප්‍රමාණ දුක් සමුදායක් අපි ඉදිරියේ විඳින්නයි අපේ ජීවිතමේ තියෙන්නේ. අන්නේ දුකෙන් නිදහස් වන්නට නම් අපි අප්‍රමාදීව මේ ධහමට එන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7යි මේ දර්ශනෙට ආවා. සමහර අවුරුදු 20යි 25යි මහණුණා. සමහර අවුරුදු 40යි මහණුණා. තවත් සමහර අවුරුදු 80යි මහණුණා. බක්කුල හාමුදුරුව වගේයි. සමහර අවුරුදු 100යි මහණුණා. සමහර අය රාජ හාමුදුරුව, සෝනා මෙහෙණිය වැනි අය අවුරුදු කීයේදී මහණුණේ? අවුරුදු 120යි මහණුණේ. එතකොට දැන් මේ මෑණිවරුන්ට එහෙම කියන්න බෑ, අනේ මට නම් වයසයි, මට නම් මේව කරන්න බෑ කියලා. දැන් ඔබට කියන්න පුළුවන් කමක් නැහැ. ඔබේ තම්මල වගේ වෙන අය මහාන වෙලා මේ ධහමෙන් ප්‍රයෝජන ගත්තා. සාධාහාමුදුරුව අවුරුදු 120දී මහානෝනේ, සෝනා මෙහෙණිය අවුරුදු 120දී මහානෝනේ, අවුරුදු 100දී මහානෙච්ච ඇත්තිය. ඉතින් ඒ තරම් වයසට ගිහිල්ලා තියගල්ලන්ගේ සිහිය හොඳට තිබුණා, නුවණ හොඳට තිබුණු නිසා ඇයට මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපටත් මේ ධර්මෙන් අපි කොහොම හරි ප්‍රයෝජන ගන්නට ඕන. මේ සම්බුද්ධ ශාසනයක් දුර්ලභ වූ ජීවිතයක් ලැබුව අවස්ථාව ගිලිහුණොතින් මේක අපට අහිමුණොතින් ඇතැමිටයි කල්ප ගානකට සම්බුද්ධ ශාසනයක් තියා ඒ වචනේවත් අපට අහන්න ලැබෙයිද කියලා හිතන්නවත් බෑ. ඒ තරම් දුර්ලභ දුෂ්කර ඉතාම වටිනා ශ්‍රණ සම්පත්තියක් අපි ලබා ගත්තේ. ඉතින් මේ ලැබපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. මෙන්න මේ දැක්මෙන් සම්මාදිටින් යුක්තව හැකිතාක් දුරට සිල්වන්ත වෙලා හිත සමාධිමත් කරගනිමින් මේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේවය දක්නා වූ නුවණ ප්‍රඥාව වඩ වඩා දියුණු කරගන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.